ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ගහපතයෝ සංවාසා කතමේ චත්තාරෝ චවෝ චවා සද්දිං සංවසති චවෝ දේවියා සද්දිං සංවසති දේවා චවා සද්දිං සංවසති දේවෝ දේවියා සද්දිං සංවසති තී සඳෙන්නා වූ නරමන්නා වූ දහම් ප්‍රිය හිතවතුනි, වැදගත් වන්නේ ජීවිතයයි. ඒ ජීවිතය අපි ජීවත් කරග යුතුයි, පිළිවෙලකට ජීවත් විය යුතුයි, කම්කටොළු අවම කරගෙන ජීවත් විය යුතුයි, දෙයින් තැවීම් වලින් තොරව ජීවත් විය යුතුයි. එසේ වුවද මේ සමාජය ඒකී වූ කාරණාවලින් වියුක්තව නොව යුක්තව ජීවත් වෙන බවයි අපට අපේ දැස දකින සාක්ෂි පෙන්වා දෙන්නේ සහ සංඛ්‍යාලේඛන ඔප්පු කර පෙන්වනු ලබන්නේ. එබැවින් මේ වසනයන්ට, මේ කරදරකාරී වාතාවරණයන්ට, මේ දුක්ඛ සහගත ස්වභාවයන්ට මුහුණ දීමද පිළියම, එවයින් ගැලවීමද පිළියම යන්න අපේ විමසීමට ලක් වෙන්න වෙනවා. විශේෂයෙන් අපේ මේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේදී ජීවිතයට ගත යුතු දෙයක් වශයෙන් අපි ධර්මය සලකනු ලබනවා. ඒබඳු තේමාවක් හඳුන්වා දීද පවතිනවා. එසේ පවසන්නට හේතුවත් ඇතැම් විට අප ඉදිරිපත් කරලා තිබෙනවා. සමාජයේ බහුතරයකට ජීවිතයට අධ්‍යාපනය, ජීවිතයට රැකියාව, ජීවිතයට මුදල් හදල්, ජීවිතයට විවාහය, ජීවිතයට යානවාහන, ජීවිතයට නීති උපදෙස්, නීති ජීවිතයට සෞඛ්‍ය උපදෙස් සහ මෙකී සහ නොකී තවත් දේවල් සියල්ල ජීවිතයේ පිළිවෙලක් කරගන්න. එසේනම් මේ එකක්වත් ජීවිතයට ධර්මය වන්නේ නැහැ. ඒවා ජීවිතය ගෙන යාම සඳහා උදව් වෙනවා, උපකාර වෙනවා, පහසු වෙනවා වුණාට මේ සියල්ලෙන් ලබාගත හැකි ජීවිතයේ ප්‍රතිඵලය සැනසීම බුදු පියාණන් වහන්සේගේ ගැන්වීම පරිදි, උන්වහන්සේගේ කාලයේ තිබුණ ඒකකයන් සඳහන් කළ පරිදි 16න් එකකට සීමා වෙනවා. එයින් කියන්නේ අපි හොයන්නා වූ සුඛයන්ගේ සීමාව 16න් එකක් නැවත හිරගයක් තුළ අපි භුක්ති විඳින බවයි. එහෙත් ඒ භාගයට අනුවගත් කළ 16න් එක නම් තවත් 16න් 15ක් ඉතුරු තිබෙනවා. 16න් එකද වඩා විශාල, 16න් 15ද වඩා විශාල, 16න් 15යි වඩා විශාල වෙන්නේ. මිනිස් ජීවිතේ වඩාත් निराකූල කර ගැනීම සඳහා, ව්‍යාකූල හෝ ආකූල කර ගැනීම සඳහා නෙවෙයි, ආකූල භාවයන්ගෙන් මිදීම සඳහා බුදු පියාණන් වහන්සේ තරම් අවවාදාන ශාස්ත්‍රනා කළ කෙනෙක්, මඟ පෙන්වූ කෙනෙක්, මිනිස් සමාජය දුකින් අතමදවා ගැනීම සඳහා කාලය කැප කළ කෙනෙක් තවත් හොයාගන්න බැහැ. උන්වහන්සේ මේ පුරා 45 වසරක් වැඩ සිටමින් සමාජයේ විවිධ පුද්ගලයන් අමතමින් ඒ උදෙසා කළා වූ දේශනාවන් සාරාංශ වශයෙන් අපට ධර්ම විනය තුළ දැක ගන්නට තිබෙනවා, විශේෂයෙන් සූත්‍ර පිටකය තුළ. අප මේ ධර්ම දේශනාවන් සඳහා කරුණු වටහා ගැනීමේදී, තෝරා ගැනීමේදී එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ යමින් කරුණු වටහා ගැනීමේ බහුලත්වය සඳහා විවිධ කරුණු වලින් ඔබේ සිත පෝෂණය කොට ඔබ අංග සම්පූර්ණ පුද්ගලෙක් වශයෙන් සමාජයට බොහොම දීමේ හැකියාවක් ඇති කිරීම සඳහා අප මේ ධර්ම දේශනාවන් යොදා ගන්න ලබනවා, දේශනා කරනු ලබනවා. එබඳු සූත්‍ර දේශනාවක් තමයි අද මා ඔබට පැහැදිලි කිරීම සඳහා යොදා ගන්න ලැබුවේ. ඔබ අධ්‍යාපනය ලබද්දී සමහර විට ඉගෙන ගන්නත් ඇති මේ කරුණු හතර. මේ කරුණු හතරේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බොහෝ විට පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දිනක් එක්තරා නුවරක සිට තවත් නුවරක් කරා වැඩම කරමින් සිටිනවා. උන්වහන්සේ පිටපස උන්වහන්සේ සමග යම් යම් ගෘහපතීන් කියලා අතන කියන්නේ යුවලවල් අඹුසැමියා පිරිසක් ගමන් කරයි කියලා කියනවා. ඔවුනුත් යම් ගමන් සඳහා මහමගට පිළිපන් අය. ගමන් නිදාව සංසදා ගැනීමට හෝ කිනු යම් සිවිවකයක් සඳහා උන්වහන්සේ මේ මහමගින් නිවත්ත රුක්සෙවනක විවසගත්තයි කියලා කියනවා. ඒ මහමගට පිළිපන් යුවලවලුත් උන්වහන්සේ වෙත පැමිණි බව, උන්වහන්සේ සමීපයේ සිටි බව සඳහන් වෙනවා. එතකොට මේ ගෘහවාසී යුවලවල් තමයි මේ ගහපතයෝ කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ. ඒ ගහපතීන් සඳහා උන්වහන්සේ දේශනාවක් කරලා තිබෙනවා. ඒ දේශනාව එදා වගේම අදටත් සමාජයට හරිම අගයි, වටිනවා, ප්‍රයෝජනට ගත හැකි. එය සමාජයේ ස්වභාවය පිළිබිඹු කරන කැඩවතක් බවට පත් වෙනවා එදත් අදත්. එබැවින් අපි එදා සිදුවන සිදුවීම ඉගෙන ගන්න අදහසින් නොව අපගේ ජීවිත රටට, ජාතියට, ආගමට, ලෝකයට, පරිසරයට බරක් නොවන ආකාරයෙන්, පරලොව වදයක් නොවන ආකාරයෙන් ගෙන යාම සඳහා මේ සංවාස සූත්‍රයේ සඳහන් කරුණු උපයෝගී කරගන්න පුළුවන් කොහොමද කියලා හොයලා බලමු. මේ වදන වත්මන් සමාජයේ එක්තරා ක්‍රියාවක් සඳහා යොදාගෙන තිබුණා වුණත් තෙන් කියවෙන්නේ ගෘහස්ත ජීවිතයක තුළ අම්මා තාත්තා වශයෙන්, අමු සැමියන් වශයෙන් එක්ව වාසය කිරීම කියන එකයි. ගෙදරක් දොරක් තුළ පවුලක් වශයෙන් ජීවත් වෙනවා. පවුල නැමැති ඒකකයේ වර්තමාන සමාජයේ ආගම් ભેදයකින් තොරවම භාවිතාවෙන් ලබනවා. ඕනෑම රටකට ගොස් බැලුවොත් මේ මව්පියන් නැත්තම් අමු සැමියන්, සූ දරුවන් ආදී කොට ඇති මේ ඒකකයේ පවතිනවා. එසේනම් රටවල පවතින නීතීන් පිළිගෙන තිබෙනවා. එසේ ජීවත් වේතුයි ඔවුනන්ට උදව් උපකාර කරගෙන ඒ සමාජයේ යහපත සඳහා යොදාගත යුතුයි කියලා. පමණක් නොවේ, ඒ සඳහා නීති රාමු පවා සකස් කොට දී තිබෙනවා ඔවුනන්ගේ සුරක්ෂිතභාවය සඳහා. නීති රාමු මගින් කොතරම් සුරක්ෂිත බව ලබා දුන්නට උත්සාහ කළත් වෙනත් උපක්‍රම ක්‍රමික ක්‍රියාමාර්ග මගින් සුබපැතුම් එක් කරමින් සුබ පතා ගන්නට උත්සාහ කළත් අපලෝපද්දව දුරු කරන සෞභාග්‍යම ප්‍රාර්ථනා කළත් 100%ක් එසේ නොවන බව මේ සූත්‍රයේ තුල සඳහන් වෙලා තිබෙනවා. ඒ සූත්‍රයේ තුල සඳහන් වෙලා තිබෙනවා වැරදි පැත්ත සහ නිවැරදි පැත්ත කියන දෙපැත්තම. වැරදි පැත්ත වටහා ගත්තාම කෙනෙකුට නිවැරදි වෙන්න ඕන ආකාරයත් ඒ සූත්‍ර තුළ අන්තර්ගත වී පවතිනවා. එපමණක් නෙමෙයි මේ යුගෙන්මින් මේ සමාජයේ ඉදිරි යහපත සඳහා ඉදිරි පරම්පරාවේ අඩාත් දියුණුවට ගිය පරිණාමයක් සඳහා පරිණාමී වශයෙන් අපට වඩා දියුණු අය බවට පත් කර ගැනීම සඳහා උපයෝගී කොට ගත හැකි ක්‍රමෝපායන් මනමින් මේ සූත්‍රය තුළ පැහැදිලි කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා ගෘහපතීනි, මේ ගෙවල් වල ජීවත් වෙන ගෘහපතීන් වර්ග යුවළවල් හතරක් ඉන්නවායි කියලා වෙන් කරලා පෙන්වලා තිබෙනවා. එසේ වෙන් කරන උන්වහන්සේ මේ එක එක කුලකේ සමාජයට පෙන්වලා තිබෙනවා. පළවෙනි කුලකේ තමයි චවෝ චවා සද්දින් සංවසති. මේ චවෝ යන්න යකෙක් යකින්නක් පෙරේතෙක් පෙරේතියක් කියන අර්ථයට භාවිතා කරනවා අපි අසා තිබෙනවා. නමුත් මෙහි පෙන්වන්නේ ලාමක ගති ලක්ෂණ ඇති කියන අර්ථය. එතකොට ලාමක ගති ඇති පුද්ගලයෙක් ලාමක ගති ඇති කාන්තාවක් සමග වාසය කිරීම තමයි චවෝ චවා සද්දින් සංවසති. මේ ලාමක ගති ලක්ෂණ ටික හොයාගත්තම අපට ඒ මිහි මත තියෙන ඒ අපායෙන් ගොඩ එන්නට කටයුතු කරන්න ඒ බඳු අයට පුළුවන්කමක් තිබෙනවා. කුමක්ද මේ ලාමක ගති ලක්ෂණ? ඒ දෙදෙනාම පාපකාරී නම් ප්‍රාණඝාතයෙන්, අදත්තා දානයෙන්, කාමීත්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාපානයෙන් යුක්ත නම් අන්න ඒවට තමයි ලමු දහම් නැත්තම් ලාමක ගති ලක්ෂණ කියලා පෙන්නන්නේ. එතකොට එවුණු තත්ත්වයකදී ඒ නිවස නිවසක් වෙන්නේ නැහැ. හෝම් ස්වීට් හෝම් කියන අර්ථයට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එයා අපි කියන්නේ මිහිමත අපායක් කියලා. දෙදෙනා අතර සමගියක් නැහැ, සමාදානයක් නැහැ, ඒවසීමක් නැහැ, කරුණාවක් නැහැ, ගරුකිරීමක් නැහැ. එවන්දු නිවාසවල ඉන්න අයගේ යුද්ධවලට ඔබ සවන් දී ඇති වාග් ප්‍රහාර එල්ලවන ආකාරය පරුස වචනයෙන් කිසිදු අනුකම්පාවක් නැතුව සැමියා බිරිඳට බිරිඳ සැමියාට පහර දී ගන්න ආකාරය හොයලා බැලුවොත් ඒ දෙදෙනාත් සුන්දර යුග දිවියක් සඳහා අතිනතගෙන මුල් දවස් දෙකේ තුනේදී කිරිහා පැනසේ ඕනෝන්ගෙන් වෙන් වෙන්නේ නැතුව එක කුඩේ ගියට යොලක් වෙන්නට පුළුවන්. එසේ වුවද නායාසහ මුගටි ආසේ වෛරයෙන් යුක්තව ගරු කිරීමකින් තොරව මේ ඈත් වීම කරා යන්නේ ඇයි? වත්මන් සමාජයේ මේ බුදු පියාණන් වහන්සේ හෙළි කර වදාලා වූ පෞල්ලේක හතරම තිබෙනවා. වත්මන් සමාජයේ පවතින සංඛ්‍යා ලේඛනවල පවතිනවා 15ක් 20ක් විතරයි යහපත් පෞල් ජීවිත ගත කරන්නේ, අනිත් අය යහපත් වශයෙන් ගත කරනු පෙන්නනවා සහ අසාර්ථකව ජීවත් වෙනවා. ඇතැම් මුන්ගේ ප්‍රකාශවල සල් පවතිනවා කරන්න දෙයක් නැතිකමට දරුවන් නිසා ආදි වශයෙන් ජීවත් වෙනවා. අරුණහම මේ ජීවිතය තිත්ත වෙලා කියන එක අපි අනන්ත වහලා තියෙනවා. නූතන සංඛ්‍යා ලේඛනවල අලුත්ම එකක් තිබෙනවා. නාගරික ප්‍රදේශයේ නැත්තම් කොළඹ ප්‍රදේශයේ මෙසේ ජීවිතය සැපයි කියලා ඇත්තන් වෙන්න ආව තරුණ යුවළවල් අතරින් 20ක් වසරක් ගත වෙන්න මත්තෙන් වික්කසාදී සඳහා උසාවී යන බව. ඒ හොඳ දෙයම හොඳ නැති වූයේ ඇයි? ඒ ගැළපෙන දෙයම නොගැළපෙන දෙයක් බවට පත් වූයේ ඇයි? හොයලා බලන්න. අර ලමු නැත්තම් ලාමක ගති ලක්ෂණ නැද්ද කියලා වුන්තුද? එබැවින් මේ සත්ව ඝාතනයත් හොරකමත් මත්පැන් පානයත් දුරාචාරයත් පරුස වචනත් මේ සියල්ල එක්කලා සාර්ථක ජීවිතයක් ගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒක අර කියන විදිහට සමාජයේ කියන විදිහ නම් යකෙක් යකින්නක් සමග නැත්තම් පෙරේතෙක් පෙරේතියක් සමග ජීවත් වෙන මිහිමත අපායක් බවට පත් වෙනවා. බුදු සමයේ පූර්වාදර්ශයක් වශයෙන් පෙන්වන්නේ නැහැ. බුදු සමයේ එසේ වේතුයි පෙන්වන්නෙත් නැහැ. මේ පවතින බුදු සමයෙන් පරිබාහිරව බව ඔබ තේරුම් ගන්න වෙනවා. දෙවෙනි කොටසට යන්න ඕන. එතකොට පුරුෂ පක්ෂය තවමත් ඡව කාන්තා පක්ෂය කෙනා දේවතාවියක් වගේ වෙනවා. දේවතාවියක් වගේ කියන එකේ තේරුම සුන්දර රූපයක් කියන අර්ථය නෙවෙයි. එන් කියවෙන්නේ ඉහත කී ලාමක ධර්මයන්ගෙන් බැහැර කාන්තාවක්. ප්‍රාණඝාතයෙන් යුක්ත නැහැ, අදත්තාදානයෙන් යුක්ත නැහැ, කාමච්ඡාචාරයෙන් යුක්ත නැහැ, මුසාවාදයෙන් යුක්ත නැහැ, සුරාපානයෙන් යුක්ත නැහැ, මහාන බමුණන්ට අපහාස උපහාස කිරීමෙන් යුක්ත නැහැ. ඒකත් පවතිනවා ඔය චව කියන ලක්ෂණය. එදා බුදුන් වහන්සේ වාසය කළ සමාජයේ බමුණන් ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායන්ට පහර වදිනට බුදුරජාණන් වහන්සේට අනන්ත අපහාස කළා. ඒ හේතුව නිසා වෙන්නේ නැති එහෙම වැහැදිලි කරලා ඇත්තේ. එතකොට ඒ ගති ලක්ෂණ පිරිමියා ළඟ තිබෙන විට කාන්තාවන් ළඟ ඒ ගති ලක්ෂණ නැත්නම් එතන ගැටුම් වල ස්වභාවයේ 50% දක්වා අවම කරගත හැකියි. මුල් ස්වභාවයේ ගැටුම්ම ගැටුම්. හොස්සාගින් නැස යන්න බෑ. කිසිවට ගරු කිරීමක් නැහැ. කේන්තිය තමයි ආයුධය බවට පත් වෙන්නේ. ලෝභයයි ආයුධය බවට පත් වෙන්නේ, ද්වේෂයයි ආයුධය බවට පත් වෙන්නේ. අවි දරාගෙන, වදන් අවිසහ වෙනත් අවි දරාගෙන ඔවුනොවුන් සාමයෙන් සමගින් ජීවත් වෙනකොට සටන් බිමක් හදාගෙන ජීවත් වෙනවා. එයයි අපි මතක් කළේ මිහිමත ආපාය කියලා. එයින් තරණක් වෙනස් වෙන්නේ මේ එක් පුද්ගලයෙක් මේ සමග හරි හරියට සටනට යන්නේ නැත්නම් එක් පුද්ගලයෙක් පමණක් එමුණු තත්ත්වයට වුණාම එතන ඒ පුද්ගලයා මත ජීවිතය අපාගත වීමක් වෙනවත් අනිත් කෙනා මත කිසියම් ආකාරයක එහි සමාවක් වැළැක්වීමක් පවතිනවා. පළවෙනි ජීවිතය සාර්ථකම නැහැ ගිනි ගොඩක්. ජීවන ජීවිතය අපට අසාර්ථකයි කියන්න බෑ, නමුත් සාර්ථකයි කියන්නත් බෑ. නමුත් මේ අපේ පෞල් ලේකක තුළ මා දැකට තිබෙන දෙයක් ඔබට කියන්න කැමතියි. ඔය දහම කියන අවබෝධයෙන් පරිබාහිරව පවා එබඳු අය එක්තැන් වෙලා ජීවත් වෙනවා. පෘථග්ජනාය වශයෙන් ගත් කල ඔවුන් නැතැම් විට ගැටුම් සහිතයි, කේන්ති සහිතයි, වසීල් රහිතයි. එබඳු අවස්ථාවන්හිදී අත්දැකීම් නැති අය විශේෂයෙන් මේ යුවළවල් යම්කිසි පුද්ගලයෙක් නොසන්සුන් නොවිට ඔහු තවදුරටත් නොසන්සුන් නොකර මගහැර යාම, කාන්තාව නොසන්සුන් විට පුරුෂයා මගහැර යාම, පුරුෂයා නොසන්සුන් වූවිට සන්සුන් වෙනතුරු කාන්තාව උපක්‍රමයේ කුසීලිය මගහැරීම කියන මේ කරුණ සමාජයේ භාවිතාවට තියෙන බව අපටම යම් යම් ආයතන ප්‍රකාශ මත අපි හඳුනාගෙන තිබෙනවා. තුන්වෙනි කොටසටත් යන්න ඕන. තුන්වෙනි කොටසට ගියාපුවාම එතන ඉන්නවා දේවෝ චවාසද්දෙන් සම්මතයි. අනේ එතන කාන්තාවගේ පැත්ත තමයි දුෂ්චරිත ලක්ෂණ පවතින්නේ. පුරුෂයා ඉදත තත්වයකදී අර පංච පාපයෙන් ඉවත් වී මහාන බමුණන්ට ගරු කරන මිනිස්කම අගයන පුරුෂෙක් බවට පත් වෙනවා. එහෙම පෞල් ලේකකත් අපේ රටේ තියෙනවා. ඇතැම් විට ධර්ම ශ්‍රවණය කරන්නට යන්නට පුරුෂයාට ඉඩ නොදෙන, කාන්තාවට ඉඩ නොදෙන, ඒ නිසා පෞල් ලේකකේ ආනාත වේ කියලා කල්පනා කරන හරස් කපන චරිතත් තිබෙන බව පවා අප අසා තිබෙනවා. එහෙම ගැටුමක් සාමාන්‍යයෙන් දම්බදේවහාරයේ පවතිනවා කියමනක් මේ ගවයින් දෙදෙනා ගොඩටයි මඩටයි අදිනවා කියලා. ගොනා ගොඩට මේ මමන්ටද කියලා කියන්නේ. ඒ වගේ මේ යුගදිවි අරන් යන්නට දෙපැත්තට අදින ජීවිතයක් තුළ බෑ. එබැවින් එවදු තත්ත්වයන්ට පත් උනායි එවදු තත්ත්වයන්ගේ චරිත ලක්ෂණ වෙනස් කර ගැනීම සඳහා කුමක් කළ යුතුදයි තේරුම් ගන්න ධර්මස්වණේ කරන්න ඕන. එවදු තත්ත්වයන්ට පත් වෙන්න ඉන්න අය ඒ සඳහා ගලපා ගැනීම කෙසේ සොයාගත යුතුදයි කල්ැතිව සලා බලන්නට ඕන. මේ අඩං මේ ධර්ම දේශනාව තුළ මේ කරුණ අඩංගු වෙනවා. මේ තරම් ලෝකෝත්තර ඝන එකක් නොවෙන්න පුළුවන්. නමුත් මේ ලෝකෝත්තර කරුණ සඳහා තියෙනවා මංකේ. මොකද අපි මේ ඒකකයන් තුළ නැත්නම් අපේ ධර්ම දේශනාව තුළ ඔබ ගත කරන ජීවිතයේ අවුල් වලින් වියුක්ත කරන්නනේ උත්සාහ කරන්නේ. ඔබේ ගෙහි තියෙන ගිනි අයින් කරන්න උත්සාහ කරන්නේ. සමාජයේ කියනවනේ ගිහිගේ ගිනි වියක් කියලා. අපනම් මේ මතය පිළිගන්නේ නැහැ. අනවබෝධය තුළ ගිහිගේ ගිනි ගයක් වෙන අවබෝධය තුළ යගිනි ඇති ගයක් බවට පත් කරගන්න පුළුවන්. මේ ඒකක හතර විග්‍රහ කරන්නෙත් එයයි. එබැවින් පුරුෂයා යහපත් ගති ලක්ෂණ නිවනට කාන්තාව යහපත් ගති ලක්ෂණ නිවනට නැත්නම් එතනත් මේ නොගැලපීම මතුවෙනවා. සිවිනි විග්‍රහයට එන විට පවතිනවා දේවෝ දේවියා සද්දින් සංසත. දේවතාවෙක් දේවතාවියක් එක්කලා වාසය කරනවා වාගේ කියන එක. දැන් අපි මේ පෞල් ඒකක හතර ගත්තොත් 100ට 100ක් වශයෙන් ගත්තල අසාර්ථකම 100ට 25යි සාර්ථක අසාර්ථක 100ට 50යි සාර්ථකම 100ට 25යි. වර්තමානයේ හරස් කැපමක් ගත්තත් මේකම තමයි. දේවතාවෙක් දේවතාවියක් සමග ජීවත් වෙනවා වගේ යහපත් ඔවුනොන්ට ගරු කරමින් දුස්තරිතයන් ඉවත් සමාජයේ යහපත ගැන හිතමින් සමාජයට අවශ්‍ය කරන ආ වූ දරුවන් හදාවඩා ගනිමින් මානසික ස්වභාවය ඉස්පතු කරගෙන ජීවිත ගත කරන ජීවිත ටිකක් අඩුවෙන් පවතින්නේ. අවාසනාවක තරම අවුරුදු උත්සවයේ වගේම වෙසක් උත්සවයත් ඇතැම්ම සමරන්ට උත්සාහ කරන්නේ මත්පැන් පානෝත්සවයක් වශයෙන්. මංගල උත්සවය වගේම අවමංගල උත්සවයක් සමරන්ට උත්සාහ කරන්නේ මද්‍යපානෝත්සවයක් වශයෙන්. දැන් ඒවායින් පෙන්වන්නේ චවා ලක්ෂණ නේද? ළමු නැත්තම් ලාමක පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ ජීවිතයට එකතු කරගනිමින් ඔබ ජීවිතය සැපවත් කරගන්න අලංකාර කරගන්න හදනවා. අපි තේරුම් ගන්නට අවශ්‍යයි කොහොමද දේවතාවෙක් සමග දේවතාවියක් ජීවත් වෙන්නේ කියන කරුණට මේ සමාජයේ ගෙනෙන්නේ කොහොමද කියලා හොයන්. මෙහිදී අපේ වත්මන් සමාජයේ මව්පියන් තමන්ගේ දූ දරුවන් සම්බන්ධයෙන් මෙබඳු සොයා බැලීම් වලදී විශ්වාස තවන දෙයක් තමයි ජන්ම ලක්ෂණ තියනා වූ කේන්ද්‍රය කියන එක. ඒක විෂයාකාර ලක්ෂණයක් තියෙනවායි කියලා හොයාගෙන වඩාත්මවන් ගලපන්න හදන්නේ මේ විස්ස. නමුත් ඒ ගැළපීම් වලදී විස්සට විස්ස ගැළපෙන්නේ නැති බව තමයි හැමතැනකම කියවෙන්නේ. උපරිමයේ 10 සිට 15 16 දක්වා ගැළපෙනවා නම් තීරණය කරනවා. ඒ ගැළපීම කියන්නේ දේවෝ දේවා ලක්ෂණ. නොගැලපීම කියලා කියන්නේ චවචවා ලක්ෂණ. එහෙනම් ඒ 16 තුළ ඉතුරු 4 තුලත් ගැටුම් හට ගන්න ඉඩ තියෙනවා. මෙවැයින් කල්යල් බලා නැකත් බලා කොතරම් කළත් ඒ කරන ජීවිතවලත් මේ ගැටුම් සහ අසාර්ථකත්වය පවතිනවා. ඒ නැකත් මොකවත් නොලබා එහෙම කටයුතු කළත් එහෙම ශාසනාවන්ත ජීවිත ගත කරන අයත් අපට ඉන්න බව හොයන්න පුළුවන් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන හැටි වුණා. එබැවින් මේ ගැළපීම මේ කේන්ද්‍ර ගැළපීම තියෙන්නේ බෞද්ධයින් තුළ නෙමෙයි විශේෂයෙන් හින්දුන් තුළ. ඒ අපට ආකර්ෂණය වෙලා අපේම දෙයක් බවට පත් කරන් තිබෙනවා. නමුත් ඔබට මා මතක් කරන්න කැමතියි. මෙයට මුල් තැනදී ඇතැම් මහ ජීවිතයේ විවාහයෙන් තොරව මහලූ අයත් ඉන්නවා. මොන මොන අදෝ කාන් කේන්ද්‍ර ගැළපීම් නැති නිසා. එබඳු දේවල් කෙරෙහි 100%ක් විශ්වාස තැබීම වෙනුවට ලැබීමේදී විවාහයක් සිදුවීම වෙනුවට ඒ නොවීම තමයි සිදු වී පවතින්නේ. ඒ වගේම අර නොගැලපෙන ගති ලක්ෂණ හතර හෝ පහ ගලපා ගන්නට කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නැකත් බැලුව තැනත්තාත් ඕන නම් කියාවි බෝධි පූජාවත් යන්න අපලදුර වෙන්න කියලා. ඔබ දන්නවද මේ නොගැලීපීමේ කියලා කියන තමන්ගේ දිත්තේ නැත්තම් මම නැමැති මතේ බව. ඔබට පුළුවන් නම් මේ මම නැමැති මතය හඳුනා ගන්නට. ඒ මම නැති ස්වභාවය හඳුනාගත්ත කෙනෙක් හමුවට යාමේදී ඒ නොගැලපෙන හතරක් ගලපා ගන්න පුළුවන්. එතකොට තමයි දේවෝ දේවියාව සද්දින් සංසති කියලා කියන්නේ. මෙවැනි අපි පළවෙනි කොටසින් කතා කරන්නේ බුදු එකතු වුණාය ජීවිතය අපායක් බවට පත් කරගන්නේ නැතුව ජීවිතය දෙවුලක් බවට පත් කරගන්නට මේ දුස්චරිත ලක්ෂණ වලින් ඉවත් වෙලා ඔවුනොන්ට ගරු කරන, කරුණාවන්ත වෙන, ගැළපෙන, ගැටුම් ඇති නොකර ගන්නා තැනට මානසික තත්ත්වය උසස් කර ගන්නට අවශ්‍යයි. එහෙම නැතුව මුදල් මත හෝ දායාද මත හෝ රැකියාව මත හෝ තවත් වෙනත් සාධක මත මේ සාර්ථකත්වය සදාපවතින්නේ නැහැ. විශේෂයෙන් මව්පියන් සොයා බැලීමේදී ජීවත් වෙන්නට යමක් තිබෙනවද, රැකියාවක් තිබෙනවද, රූමත්ද, යුරෝපීය ඇඳුම් අඳිනවද, ඒගොල්ලගේ බාහිර ලක්ෂණ හොයනව ඇරුණාම ඔවුන්ගේ අධ්‍යාත්මිකය කෙසේදයි හොයා බලන්නේ නැහැ. ඔය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතිනා වූ සංවාස සූත්‍රයට පහලින් තියෙනවා නකුල පිතු සමජීවී කියලා තවත් සූත්‍ර දෙකක්. අන්න ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේගේ යුගදිවි සඳහා ගැලපෙන කේන්ද්‍රය. ඒ කේන්ද්‍රයට කොටු 20ක් නැත්තම් පොරොන්දම් 20ක් නැහැ. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහෙනි. ඔබ කොහෙන්ද ගත්ත 20ක් ඇඳලා ඒ 20ම ගලපන්න හැදුවා වරුණා. බුදුරජාණන් වහන්සේ නකුල මාතා නකුල පිතු හමු වුණ අවස්ථාවකදී නකුල මාතා කියනවා නකුල පිතු කියනවා අපි දෙන්න හම් වුණ තැන් පටන් කයින් නෙමෙයි සිතින්වත් වෙනසක් ඇතුව ජීවත් වෙන්නේ නැහැ. අපි මරණින් මතු ඔවුනොමයි ප්‍රාර්ථනා කරන්නේ කියලා උන් දෙදෙනා තුළ තියෙනා වූ මේ දේව දේවියා ගති ලක්ෂණ පැහැදිලි කළාම බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ඉතා වටිනා අවවාදයක් දෙනු ලැබුවා. මේ තත්ත්වයට පත් වෙන්නට අවශ්‍ය කේන්ද්‍රයේ මූලික ලක්ෂණ හතර මම එක සමහරට හඳුන්වන්නේ ජීවත් වීම සඳහා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්න කේන්ද්‍රය කියලයි. බුදුහාමුදුරුවන්ගේ කේන්ද්‍රය නෙමෙයි ඒකෙන් කියන්නේ ඔබ ඔබ සතු මෙබඳු කේන්ද්‍රයක් විය යුතුයි. කේන්ද්‍ර වෙනවා කියන එකේ තේරුම මූලික වෙනවායි කියන එකනේ. එබඳු තත්ත්වයකදී මේ කරුණ හතර උන්වහන්සේ මනාව පැහැදිලි කරලා තිබෙනවා. සමසද්දා, සමචාග, සමසීල, සමපඤ්ඤා. අන්න වඩා ජීවිතය සාර්ථක වීම සඳහා නම් මෙන්න මේ ගති ලක්ෂණයි සැලකිලිමත් වෙන්න ඕන. ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න ඕන. සීලෙන් සමාන වෙන්න ඕන. පරිත්‍යාගශීලීත්වයෙන් සමානට වෙන්න ඕන. ප්‍රඥාවෙන් සමාන වෙන්න ඕන. අන්න අපි හොයන්න ඕන ඒවා. අලුතින් හොයනවා නම් කෙනෙක් හොයා ගන්න ඕන එහෙමයි. නොගලපෙන එකතු වුණා නම් ගලපා ගැනීම සඳහා වෙනස් කර ගන්න ඕන චරිත ලක්ෂණත් අපි පැහැදිලි කරන ලැබුවා. මේ දේශනාවන් මෙතකින් අවසන් වන්නේ නැහැ. මෙහි ගොඩක් දේවල් මට කියන්න තිබෙනවා. සද්ධා යන්නෙන් බුදු පිළිමයක් දැක ගමන් නැකිතීම හෝ එවඳු ලාමක ගති ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. සද්ධාවේ ලක්ෂණ දෙකක් තියෙනවා. සම්ප්‍රසාදන ලක්ෂණ, සම්පක්ඛන්දන ලක්ෂණ. ආගම අධිගම කියලත් කියනවා. වැසී යන පැහැදුනාට නොපැහැදෙන ශ්‍රද්ධාව එකක්. එවිට කාපු මකුණත් එකයි නොකාපු මකුණත් එකයි බවට පත් වෙනවා චෝදනාවේදී. නොපිරිහෙන ශ්‍රද්ධාවේදී හඳුනාගන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. ඒ නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න පුළුවනි නම් තමයි එවිට වැරදි කරුවෙක් කෙනෙක් වරදක් කළයි කියලා සමාජයටම දොස් කියන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ හෝ පරුසචන භාවිතා කරන්නේ හෝ නැහැ. එබැවින් තෙරුවන් කෙරෙහි පැහැදීමේ සම්මතාර්ථය සහ ආරි සත්‍ය අර්ථය අතර වෙනසක් පවතිනවා. අධිගම යනු ආරි සත්‍ය තෙරුවන් වටහා ගැනීම තුළ ඇතිවෙන්නා වූ පැහැදීමක්. එබඳු අවස්ථාවකදී අර අපැහැදෙන්න නොගැලපෙන කාරණාවක් ආවහම නොගැලපෙන කාරණාවක් ආවහම එය ඉවත් කරගන්න කල්පනා කරනව ඇරුණහම එය ගැටුමකට හේතුවක් බවට පත් කරගන්න කල්පනා කරන්නේ නැහැ. ගැටුමට හේතු තමයි යම්කිසි මතයක්, දෘෂ්ටියක් මම බවට පත් වීම. ඒකයි අපි කියන්නේ මම කියන්නේ ශරීරය නෙමෙයි මතය කියලා කියන්නේ. මට ඕන හැටියටයි ඉන්න ඕන, මට ඕන හැටියටයි වෙන්න ඕන, මමයි මේ ගෙදර ලොක්ක නැත්නම් ලොක්කි කියලා අනිත් ඔක්කොම පාගන්න උත්සාහ කරන්නේ අන්නේ මම නැමැති මතයයි. නම්‍යශීලී නෑ බුදු චරිත. නමුත් යුග දෙවියක් සාර්ථක කරගන්නට අනම්‍යශීලී චරිතවලට බෑ. ඔවුනොවුන්ට ප්‍රිය කරන, ඔවුනොවුන්ට ගරු කරන, රහස් සංගවන්නේ නැති අවංක වෙන ගැටුමක් නැත්තම් ගැටලුවක් ගැටුමක් බවට දුරදිගියා නොදී, ගැටුමක් නෙවෙයි ගැටලුවක් ගැටුමක් බවට දුරදිගියා නොදී විමසා විසඳා ගැනීමට තරම් ඔවුන්ට මේ සමසද්දා සමශීල ලක්ෂණ උදව් උපකාර කරගන්න පුළුවන්. සීලයන් ඔබ භාවිතා කරනු ලබනවා නම් පංචශීලයේ අටශීලයේ දසශීලයේ ආදී වශයෙන් එක්තරා විදිහකට පුද්ගල සීලයක් ඒකතුල. නමුත් තවත් සූත්‍රවල සඳහන් කරනු ලබනවා මාර්ගඵල ලාභීන් තුළ පවතින ආ වූ සීලයක් අරියකාන්ත සීල කියලා. එමු සූත්‍රයක් දේශනා වෙන විට ඒ පිළිබඳව පැහැදිලි කරන්නත් කල්පනා කරනවා. එතකොට අර පංචශීලයේ අටශීලයේ දසශීලයේ යන මේවා අරියකාන්ත සීල වෙන්නේ නැහැ. අනාරියකාන්තයි. අනාරිය ස්වභාවයක් තුළ. නමුත් එහිත් කායික වාචික මානසික සංවරයක් පවතිනවා, පාලනයක් පවතිනවා. එබැවින් මේ සංවරයේදී කිසියම් ආකාරයේ දෙදෙනාගේ ගැළපීමක් පවතිනවා. මේ ගැළපීම කියන එකේ තේරුම ගැටුමක් නැහැ, ඒක සමානයි කියන එක. අපසතු යම් දේවල් පවතිනවා. මේවා අප සඳහාම නෙවෙයි උපයා ගන්න ලබන්නේ. මව්පියන්, දූ දරුවන්, පුරවරුන් විශේෂයෙන් අසරණ වූ අයට උදව් උපකාර කිරීම සඳහා. වත්මන් පවුල් ඒකකයේ තුළ පවතිනා වූ ගැටුමක් අපි දකිනවා මෙහෙම. බිරිඳ ප්‍රිය කරන්නේ සොකීය ඥාතීන්ට පමණයි, මව්පස පියපසට පමණයි. සැමියා ප්‍රිය කරන්නේ සොකීය පියපස මව් ඥාතීන්ට පමණයි. ඔවුනොවුන්ගේ මව්පියන් දකින විට විරුද්ධත්වයක් සහ අකමැත්තක්, එහෙම නැත්නම් වෙනත් හැන්දකින් බෙදීමක්, තමන්ගේ අයට එක හැන්දකිනුත් අනිත් අයට තවත් හැන්දකිනුත් බෙදීමක් කරනු ලබනවා සහ එසේ කරන බවට සැක කරනවා වුන. අඹුව සැක කරනවා, සැමියා සැක කරනවා. මේ තමයි මේ සමගිය සමාදානයේ බිඳී යාමට හේතුව. එසේ වුවද තේරුම් ගත යුතු කරුණක් පවතිනවා. මේ ජීවිත මෙසේ ගත කිරීමට අවශ්‍යයි. ලෝකේ සකස් වී තිබෙන්නේසේ, නීති සකස් වී තිබෙන්නේසේ, ඒකක සකස් වී තිබෙන්නේසේ. එසේනම් ඒ තුළ පවතිනා වූ අඩුපාඩු ඉවත් කරගැනීමෙන් ජීවිත සාර්ථක කරගැනීම සඳහා උපදෙස් දෙමු. කටයුතු කරන අතර ඒ ඒකකයේ බිඳවැටන් වටන්නට අපට පුළුවන් කමක් නැහැ. එබඳු තත්යකදී ත්‍යාගශීලීත්වය, පරිත්‍යාගශීලීත්වය, ඔවුනොවුන්ට කතා කොට එකඟ වී කළ යුතු පරිත්‍යාගයක්, අසරණයන් වෙනුවෙන් හෝ ඒ දෙපාර්ස වෙනුවෙන් හෝ කරන්න පුළුවන් නම් සමචාග. අනතුරු එළඹෙනවා සමපඤ්ඤා කියලා එකක. මතක තබන්න. පඤ්ඤා කියන වචනය බුදු සමයේ සඳහන් දෙයක්. සාමාන්‍ය පුද්ගලයන් තුළ පඤ්ඤා කියන තත්වයන් තියෙනවායි කියලා කියවෙන්නේ නැහැ. බුද්ධිය දැනුම කියන වචන තේහාගිය දෙයක් මේ පඤ්ඤා කියලා කියන්නේ. සකීය ජීවිත පිළිබඳව, ජීවිතයේ යථාර්ථයන් පිළිබඳව ශික්ෂාපද ඉක්මවා යමින් පංචස්කන්ධ ධර්මතාවයන් තුළ හික්මී අවශ්‍යතාවය පිළිබඳව, හික්මීමේ අවශ්‍යතාව පිළිබඳව අවබෝධ කර ගැනීමේ සම හැකියාවක් තියෙනවා නම් එබඳු අය අපට මුණ ගැසී පවතිනවා. ඔවුන්ගේ ජීවිතවල පවතිනා වූ කිරිහා පැණි ස්වභාවය පිළිබඳ අපට ඔවුන්ගේ ජීවිත තුළින් අත්දැකීම් ලැබී තිබෙනවා. එහෙම නැතුව අසමගියෙන් අසමාදානයෙන් නොගැලපෙන ජීවිත ගත කරන අයත් ඕන තරම් ඉන්නවා. දැන් මේ ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් ගත් කල වර්තමාන සංස්කෘතිය තුළ පවතින ලබන්නේ යෝජනාවක් මගින් සුභ මුහූර්තයක් වදාගෙන රන් හුයකින් දෑගිලි බැද දෙදෙනා එක් කිරීම. අද පටන් ඔබ දෙදෙනෙක් නොව එක්කෙනෙක් ශේසි තත්ත්ව. ඒකට සමපඤ්ඤා අවශ්‍යමයි. නැත්නම් ඉස්සර වෙන්නේ ආත්මාර්ථකාමීත්වය. එවිට තමන්ගේ දේවල් ලොකුයි, අනිත් අයගේ දේවල් කුඩයි. තමන්ගේ දේවල් උසස්, අනිත් අයගේ දේවල් පහ. තමන්ට ඕන දේවල් කෙරෙන්නේ අනිත් දේවල් ඉඩ නැහැ. මෙන්න මේ පුහුදුන් බව තුළ ආරම්භයේ පටන් ජීවිත ලං වෙමින් පවතිනවා වෙනුවට ඈත් වෙමින් පවතිනවා කියන එකයි මට නම් කල්පනා වෙන්නේ. නව නිවසකට පැමිණෙන මනාලිය ඔහු ළඟ රැඳී සිටීමෙන් ඔහු ළඟ පැවැරෙමින් කිරිහා පැනසේ මුල් දිලිවේ ගත කරාලු. අනතුරුව ඔවුන්ගේ ඇතුළත තිබෙනා වූ නොගැලපීම් මත වෙන පටන් ගනී. එවිට නොගැලපීම් මත අමනාපය තරහව දොස්බස් කීම ඇදපළඳු කීම වරහින් බැලීම ආදී ප්‍රිය නොවන ලක්ෂණ පහළ වෙනවා. මෙන්න ඈත්වීමේ ආරම්භය. එබැවින් ඔබව ඈත් කරනු ලබන්නේ ඔබගේම ලෝභය, ද්වේෂය, මෝහය විනා වෙනත් කරුණක් නොවේ. මේ ක්‍රියාදාමයට ඉඩ දෙන අය වපරසින් බලනවා, තරහ ගත්තව පෙන්නනවා, දොස් බස් කියනවා, ඇනුම් පද කියනවා, පහර දෙනවා. මේ ඔස්සේ තමයි ඈතට යන්නේ. කිසිවිටකත් එසේ සිදුවිය යුතු නැහැ. මන්දයත් සුජාත අත්තනායක නම් වූ ප්‍රබුද්ධ ගායිකාව වර්තමානයේ තාමත් ජීවත් වෙන සකීය ගීතයක් තුළ විවාහ වී තරුණ බිරිඳ පතා එන සුවේ කුමක්ද කියලා ඊළඟ පදින් කියලා තියෙනවා. ආදරයෙන් අමතනු යන මැන එහෙම මට ඇතේ කියලා අගපදේ තියෙනවා. ළමා කාලේ මතක් වුණ දෙයක් වශයෙන් මතක් කරනවා. ඒ වගේම තවත් තිබඳු ගීතයන් හරියට තිබෙනවා. එබැවින් මේ පරමාර්ථය ඔවුන් බලාපොරොත්තු වන ජීවිතයට පියන ගන්නට ඔවුන්ට බැරි වෙන්නේ ඇයි? අන්න අර සංවාස නැත්තම් එක් වාස කිරීමේ තියෙනා වූ චවෝචවා, චවෝ දේවියා, දේවචවා කියන මේ නොගැලපීම් මතයි. එහෙනම් අපට මේ ලෝකයේ තුල එවදු ගැටුම් වලින් අවම වූ ජීවිතයක් හොයන්න බෑ ධර්මයකින් තොරව. හැබැයි ගැටුම් අවම කරගන්න පුළුවන් අවබෝධයක් තියෙනවා නම් අර ගති ලක්ෂණ චවෝචවා ගති ලක්ෂණ අයින් කරන්න පුළුවන්. මොකද මේ ගති ලක්ෂණ කියන්නේ ගස්දල් පර්වත නෙමෙයිනේ. සිතේ තියෙන අදහස්. අදහස් වෙනස් කරගන්නේ. මම මගේ අදහස වෙනස් කරගත්තා කියලා කියන්නේ සමහර අය. සාමයෙන් සමගින් සමාදානෙන් ජීවිතයක් ගත කරන්න. ඔවුනුන්ගේ මේ සමසද්දා, සමසීල, සමත්‍යාග, සමපඤ්ඤා කියන කාරණා අවශ්‍ය වෙනවා. මව්පියන් බවට පත් වෙනවා තරුණ විවාහ වෙන අය. අනතුරු ඔවුන් ආත්ලසීල බවට පත් වෙනවා. තමන්ගේ දරුවන් තමන් අතහැරමින් වෙනම කුටුම්බයන් සංරක්ෂණය කරන්න ගන්නවා. වයෝ වෘද්ධ භාවයට පත් වෙනවා අවුරුදු 50ට 70 යන විට. සමහරට හුදකලාව ඉන්න වෙනවා ඔවුන්ට පමණක්. රෝගී වෙනවා ඔවුන්ගේ උදව්ව අවශ්‍ය වෙනවා. සැබවින්ම මා දකින්නේ ඔවුන්ගේ උදව්ව අවශ්‍ය වෙන්නේ තරුණ වියට වඩා වෘද්ධ වියේදී. ඈත් නොවි පනට පනසේ කිරිහා පැනසේ ඉන්ට අවශ්‍ය විතයි. එබැවින් මේ යුග දිවිය කියන එක ගැටුමකට මුල පුරාගෙන ඔවුන් හදවතින් ඈත්තන ජීවිතයක් ඔස්සේ ගියොත් ඔබට සැනසෙල්ලෙන්න වෙන්නේ නැහැ. අප දැක තිබෙන යම් යම් උදාහරණ තිබෙනවා. මේ කිරිහා පැනසේ එකතු වෙන අය අනතුරුව එක ගෙදර ඉන්න කැමති නැති, ඔවුන්ට කතා කරන්නේ නැති, කෑම මේසට අඬ ගහන්න වෙනම නියෝජිතයෙක් ඕන, අම්මට වෙනම ඉන්න කියන තාත්තට වෙනම ඉන්න ඕන. මෙසේ ඛේදවාචකයක් බවට පත් වූයේ ඇයි? සමසද්දා, සමසීල, සමත්‍යාග, සමපඤ්ඤා නම් වූ මේ කේන්ද්‍රය භාවිතා කරපු නැති නිසා. මේ විතරක් නෙවෙයි. මේ යුග දිවිය කියන එක සමාජ ඒකකයක් විතරක් නෙවෙයි. ඉදිරි පරම්පරාවක් ඇති කරන එක. බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් නෙවෙයි, ඊට අවුරුදු ලක්ෂ කෝටි ගණන් කියලා සමාජ පරිණාමයක් අද මේ තිබෙන්නේ. වර්තමානයේ දිනන තාක්ෂණයන් මව්පියන් විසින් දරුවන්ට එහෙම අරන් ආපු එකක් තිබෙනවා. මුල ඉඳලා මේවා දිනු කරගන්න ගියොත් තව අවුරුදු කී දහහක් යාවිද? එහෙනම් මේවා රැකෙන්න ඕන. පරිණාමයන්හි අරුත හොඳ හෝ නරක පැත්තට නැමී යාම කියන එකයි. මිනිස් සමාජයේ පරිණාමය වියුත්තේ නරක පැත්තට නොවේ, හොඳ පැත්තට. සාමාන්‍යයෙන් හැම විටම දරුවන් යන තමන්ට වඩා ඉදිරියට ගිය පිරිසක් වෙන්න ඕන, බුද්ධියෙන්, අධ්‍යාත්මිකයෙන් ආදී හැම දෙයින්ම. මේ දරුවන් කියන අනාගත පැවැත්ම මේ ඒකක තුලින් බිහි වෙන දෙයක්. එබැවින් යුග දිවි එකතු වන හැම දෙනෙක්ම මේ සමාජයේ කරදරයක්, හිරිහැරයක්, බාධාවක්, මිනීමරුවෙක් නොවන අපරාධකාරයෙක් නොවන දරු සම්පතක්. සම්පතක් කියන එකේ කදරුවෙක් කියවෙන්නේ නැහැ. හැකිනම් දහ දෙනෙක් කරේ. මා දහන අදහස එහෙමයි. නමුත් මතක සබාගත යුතු දෙයක් තිබෙනවා. වර්තමානයේ පවතින දිය සංස්කෘතිය සදාචාරයට ගැළපෙන ආකාරයේ දරුවන්ට කෑම්බීම් ඇඳුම් පැළඳුම් සුවසේ ලබා දිය නොහැකිනම් දුක් විඳින්න තේ බඳු දරුවන් මේ ඒකකට එකතු කළ යුතු නැහැ. මේ යුග දිවිය සමග තියෙන ඊළඟ සම්බන්ධය දරු සම්පත් නම් මේ දරු සම්පත් යහපත් කරගන්නට යුග දීපත් උනායට වඩා පත් වෙන්න ඉන්න අයට බුදු සමය ලබා දෙන අවබෝධය ඉතා පුළුල්. එබැවින් මේ කරුණු මනවින් වතහා ගන්න ඕන, තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඉදිරි පරපුරක් දරුවයි කියලා කියන්නේ හැම විටම තමාට වඩා ඉදිරියට ගිය බුද්ධියකින් යුක්ත, දියුණු නුවණකින් යුක්ත වෙන්න වෙනවා. අපේ ව්‍යවහාරයේ පවතින දරුවන් හදනවා කියලා සමහර අම්මලා මව්කුසෙන් බිහු නැන් පස්සේ ඇඳුම් ටිකක් ලෑස්ති කරලා එතන ඉඳලා තමයි දරුවන් හදන්න ලෑස්ති වෙන්නේ. නමුත් බුදු සමය පෙන්වනු ලබනවා මව්කුසටත් එන්නට පෙරයි මේ දරුවා හදාගත යුත්තේ. මා කිසියම් ස්ථානවලදී තරුණ මව්පියන් ඉන්න ස්ථානවල සිල් සමාදන් වීම සහ ආදේශනාවලට ගොස් තිබෙනවා. ඔවුන්ට මං අතොසවන්න කියා තිබෙනවා. දරුවන් ඉන්න අය, තව දරුවන් බලාපොරොත්තු වෙන අය, ඒ වගේම මේ දරුවා මම හැදුවේ හිතාමතා කියලා අත උස්සන්න කියන්න කියලා කියනවා. උත්තරේ හම්මුනේ බින්දුවයි. හිතාමතා ඕනෑකමින් මෙලවට දරුවෙක් ගෙන්නාපු තාත්තලා අම්මලා මේ සමාජයේ නැත්නම් ඒ දරුවන් අහම්බයක් නොවේද? කිසිම දරුවෙක් මේ සමාජයට අහම්බයක් විය යුතු නැති බවට අනාගතයේ අම්මලා තාත්තලා වෙන්න ඉන්න අය කල්පනාවට ගන්න. එහෙම වුණාම තමයි රටට වැඩක් නැති, ජාතියට වැඩක් නැති කාලකන්ණින් මෙලවට එන්නේ. ඒ ඔබ එළන පාවාඩියේ වැරද්ද. ඔබට මේ සමාජයට වාසනාවන්ත දරුවන් ගෙනීම සඳහා පාවාඩේ එළන්න පුළුවෙනි. බුදු සමය සඳහන් කරුණු උපයෝගී කරගන්න පුළුවෙනි නම්. එවිට දරුවන් විපතක් පන්නේ නැහැ, සම්පතක් වෙනවා. මා විමසූ ප්‍රශ්නයක් තමයි අතොස්සලා ඉන්නවා නම් කියන්න කෙනෙක් මම මේ දරුව හැදුවේ ශාසනයට පූජා කරන්න කියලා මම කියපු අවස්ථා තිබෙනවා. උත්තරේ බින්දුවයි. මේ සසුනට අනාගත පරපුර බුද්ධිමත් දරුවන් නැතිවෙන්න හේතුව පැවිද්ද සඳහා බුද්ධිමත් අය නැතුව දුප්පත් පවුල් වලින් ගෙනත් ඒ පුරවන්න වීමට හේතුව, ලංකාවෙන් නැතුව විදේශ රටවලින් ගෙනත් ඒ පුරවන් හිදස පුරවන්න සිදුවීමට හේතුව අපේ අතීත සංස්කෘතිය තුළ තිබුණා වූ මේ යහපත් ලක්ෂණයෙන් බැහැරවීමයි. ඔබ දන්නවාද පෙර මව්පියන්ගේ පවුල් වල දරුවන් 5 දෙනෙක් හිටියා, 6 දෙනෙක් හිටියා. එක්කෙනෙක් ගොවියෙක්, එක්කෙනෙක් රජයේ සේවකයෙක්, එක්කෙනෙක් වෛද්‍යවරයෙක්, එක්කෙනෙක් ගුරුවරයෙක්, එක්කෙනෙක් ශාසනයට. මෙන්න මෙහෙම දේව මෙහෙම හිතාමතා කටයුතු කරපු අම්මල තාත්තලා හිටි බවට මා අසා තිබෙනවා. එබැවින් අපට අවශ්‍ය කෙනා, පින්වන්ත දරුවා, රටට අවශ්‍ය කෙනා, රට කන හොරු වෙනුවට රට ආරක්ෂා කරන අය, බුදු පුත්තු මෙලොවට ගේන්න බැරිද මේ යුග දිවි නැමැති ඒකකය තුළ? ඒ සඳහා දූරදර්ශී වෙන්නට ඕන. ඒ සඳහා හිතාමතා කටයුතු කරන්නට ඕන. ඒ සඳහා අවබෝධයෙන් කටයුතු කරන්නට ඕන. අපේ රටේ අවබෝධය කොහොමද? මේ පිළිබඳ කිසිදු හැඟීමක් නැහැ. තමන්ගේ පෞද්ගලික කෘර ආසාවන් ඉටු කර ගැනීමේ අතුරු ඵලය දරුවෙක් නම් ඒ දරුවාගේ අනාගතය කුමක්ද? කල්පනා කරලා බලන්න ඕන කරුණ. පියා දරුවෙකුට පීතෘත්වය දෙන්නේ හතර ගාතින් ගෙදර ඇවිදින්න බීමත්ව. ඒ දරුවාගේ අනාගතය කොහොමද? ශාසනයට වුණ බුදු පුතෙක් බවට පත් වෙන්නේ, උපදිනකොටම බත් නැන් වලින් ඉන්නේ, ඉපදිලා තියෙන්නේ. මේක හිතන්න ඕන කරුණ. මේක මාතෘත්වයේ අම්මලට විශේෂයෙන් වගකීමක් තියෙන යෝගයක්. වගකීම කරට ගත යුතු ගයක්. ඇයි? සසුනේ පැවැත්ම සඳහා අවුරුදු 1630 ත්‍රිස්සේ සිව්පසෙන් උපස්ථාන කළා පමණක් නොව පූජනීය ස්ථානවල පැවිදි පරපුරක් සිටි අවුන්වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තේ නැතත් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා. මේ දහම වැළලුනොත් ආයේ මතු කරන්න ඊළඟ බුදුවරයා ඕන. වැළලෙන්නට ලදී රැක ගන්නට නම් මේ සසුනේ මේ පූජනීය ස්ථාන රැකෙන්න ඕන. රැකෙන්න නම් ඊට ආදරය කරන දරුවන් සසුනට පූජා කරන්න උපදවා ගන්න ඕන. මේ සම්බන්ධයෙන් මා ඔබ උද්‍යෝගිමත් කරන කතාවක් දෙකක් කියන්න කැමතියි. කියලා අනිත් කරුණක් පැහැදිලි කරන්නම් කළ යුතු දෙයක් පිළිබඳව. මේ රටේ දැනටත් වැඩ සිටින කෙනෙක් සහ වැඩ සිටි කෙනෙක් පිළිබඳව මා දන්න කරුණු තිබෙනවා. වැඩ සිටි කෙනා නම් නමින්ම කියනවා, මම වැඩ සිටින කෙනා කියන්නේ නැහැ. මා මේ නියෝජනය කරන නිකායෙහි අනුනායක පදවියක් දක්වා පැමිණි උත්තමෙක් සිටියා. අග්ගම පණ්ඩිත හෙම්පිට ගතර ඥානසීහ සත්නපුරේ ප්‍රදේශයේ කෙනෙක්. 1980 ගණන්වල රූපවාහිනිය එන්නට පෙර ඇත්ත ගණන්වල ගුවන්විදුලියට පැමිණ තවදුරටත් නටමුන්ව යන්නා වූ අදහසක් වශයෙන් පවතින අන්තරාභවයේ නැමැති අදහස ඉදිරිපත් කළෙත් උන්වහන්සේ. ඒ විවරණය කරන්න වෙන දවසක් ගනිමු අපි. උන්වහන්සේ මෙලවට ආපු හැටි පිළිබඳව උන්වහන්සේගේ චරිතාපදානය තුළ හෝ පුවත්පත්වල මා කියවලා තිබෙනවා. ඔබට මතක් කරන්නේ ඒ දරුවා මෙලොවට ගෙනාවේ කවුද කියලා දෙන්න. ඒ පවුල ප්‍රභූ පවුලක් සත්නපුර ප්‍රදේශයේ. ඒ මවපියන්ට දරුවන් හිටියා. ඒ මවට ඕනෑ වුණා ශාසනයට පූජා කරන්න පුතෙක්. නිවසින් පෙරා ගන්නාලද පැන් කලේ හිසේ තබාගෙන ගොස් බෝධිය වටා රවුම් හතක් කැරකි. බෝධිය නාවන්නේ මට බුද්ධ ශාසනයට පූජා කරන්න පිරිමි දරුවෙක් ලැබෙන්න. 3 මාසයක් ඈ කොතරම් තමන්ගේ සිත හදවත සූදානම් කළාද ඒ වෙනුවෙන්. මෙන්න මේකයි මම කියන්නේ මව්වරුන් සතු වගකීම කියලා. බෝධියේ දරුවා දුන්නා නෙවෙයි, දේවතාවෝ ඒ දරුවා දුන්නා නෙවෙයි. ඒ දරුවාට දෙන්න ඇත්තේ ඇගේ ස්වාමියා. නමුත් ඒ දරුවාගේ ගති ලක්ෂණ ඇගේ ප්‍රාර්ථනාව තුලයි ආවේ. දරුවා ඉපදුනා ඇස් දෙක ඇරලා බලන්නේ නැහැ. වැඩිහිටියෙක් උපදෙස් දුන්නා දරුවා අරන් යන්න අනුරාධපුරේ. අලුයෙන් පිටත් වෙ අනුරාධපුරයට ගියා බව ජයශ්‍රී මහා බෝධිය දිහා තමයි ඇස් ඇරලා බැලුවයි කියලා කියන්නේ. නිස්වාසයෙන් පැවිදි වුණා, අධ්‍යාපනය ලැබුවා, උගතෙක් බවට පත් වුණා, දේශපාලන විපර්යාස සම්බන්ධ කටයුතු කළා, ධර්මයේ ගැඹුරු අරුත් විග්‍රහ කළා, අනුනායක පදවියක් දක්වා ආපු බුදු පුතෙක් හැදුවේ අම්මා නෙවෙයිද? මට දැන් හමු වෙනවා තරුණ මව්වරු. එක දරුවෙක් හදන් ඉන්න අය, දරුවන් හදන් ඉන්න අය. ඕනෑම පරිත්‍යාගයක් බුදු සාසනයට පුතෙක් හැදීම වෙනුවෙන් පරිත්කරන්න කැමති අම්මලා. අන්න එහෙම සිය දහස් ගණනක් අපට එකතු වෙන්න ඕන. අපි මේ කියන අදහස පිළිගන්න ඕන. එතකොටයි ප්‍රඥාවන්තයින් බුදු සමයේ ගැඹුරු තේරුම් අරගන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්, බුදු පුත්තු මෙහාට ගේන්න පුළුවන් වෙන්නේ. අර තව කතාවක් මම කියන්න. මේ රටේ ශ්‍යාම් කෙනෙක් ප්‍රභූපරේ ඒ ජීවන රටාව පිළිබඳ කතාවේ තියෙනවා. උපතින් වෙනත් ආගමිකයින් වූ බව සහ කොතරම් යාඥා කළත් දරුවා නොලැබුණ බව, දරුවෙක් නොලැබුණ බව, ගෑනු දරුවන් හිතේ පිටින් දරුවෙක් නොලැබුණ බව. බෞද්ධ කාන්තාවක් මේ සඳහා බෝධි පූජා තැබිය යුතුයි කියලා උපදෙස් දුන් බව. කතෝලික අපි කොහොමද විහාරස්ථානට යන්න කියලා කොහොම ආගම පෙන්වන්න විදිහක් නැහැ, සුදු ඇඳගෙන ඉන්න මාත් එන්නම් කියලා උදව් කළ බව. මේ බෝධි පූජාවල ප්‍රතිඵලයේ වශයෙන් ඒ දරුවා පවුලට එකතු වූ බව. ආගම කතෝලික වුණත් පන්සල ඇසුරින් හැදුණ බව සහ වර්තමානයේ පැවිදි වී පැවතුනා වූ සසනට වඩා ඉදිරියට ගිය සිත තියක් නිවැරදි නෑ යම් කාර්යයක් කළ කෙනෙක් පිළිබඳව මම මේ මතක් කළේ. කවුද ඒ දරුවා හැදුවේ? අතක තබා ගන්න. මෙන්න මෙයයි අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕන. මේහි තියෙන වගකීම, මෙහි තියෙන සමාජෙම අවශ්‍යතාවය, තමන්ට ඉටු කළ හැකි මෙහෙවර කල්පනා කරන්න ඕන. එහිදී චවෝ චවා සද්දින් සද්වසති සංවසති, චවෝ දේවියා සද්දින් සංවසති සමග මේ මේ එකතු වීම සමග මේ බුදු පුත්තු ලෝකෙට එන්න ඉඩ නැහැ. මතක තබා ගන්න. සාක්ෂියක් වශයෙන් පෙන්වෙන්නේ නැහැ කිව්වක්. දෙවියන් අතර ඉන්නා වූ අය, එහෙම නැත්නම් ඕපපාතිකව ඉන්නා වූ අය, විශේෂයෙන් බෝධිවැනි ස්ථානවල රැඳී සිටමින් සිටිනවායි කියලා තියෙන හොඳ අම්මලා තෝරා ගන්න. ඒ ගති ලක්ෂණ වලින් තමයි අම්මලා හොඳ වෙන්නේ. බෝධිය ළඟට යන්නේ නැත්නම් ඒ සඳහා හිතලා බලලා වන්දනාමාන කරලා නිහඬ ජීවිතයක් ගත කරන්නේ නැත්නම් කොහොමද උන්නේ තෝරා ගන්න? එතෙන් එන්නේ හොඳ අම්මලානේ. මේ පිළිබඳව මගේ ජීවිතේ පෞද්ගලිකව තියෙන අත්දැකීම් තියෙනවා නම් මාසේ නොකිය එකක් දෙකක් කියන්න කැමතියි. ඔවුන් සවන් දෙනවා නම් මේ කියන්නේ කාටද කියන එක ඔවුන් දන්නවත් ඇති. මගේ පැවිදි ජීවිතෙත් මෙබඳු මං හිතවත් අය මට හමු වී තිබෙනවා. යුගදිවි සපත් සැපත් වුණත් තරු සම්පත් අහිමි නැමැති මේ අවලාදේ නගන සහ වෛද්‍ය පරීක්ෂණයම කිසි දෝෂයක් නැහැ කියන කනගාටුවටපත් වෙන අය. ඔවුන්ට මා ලබා දුන් උපදෙස් තුල ඔවුන්ගේ අවිවේකී ජීවිතය අතහැර සන්ධ්‍යාවට සුදු ඇඳුමින් සැරසි ප්‍රසිද්ධ බෝධි ස්ථානයකට ගිහින් බෝධි පූජාවක් තියන්න නැත්නම් බෝධි පූජා තියන දිහා බලන විවේකීව පැය දෙකක් ගත කරන්න පුරුදු වෙන්න කියලා. අර අවිවේකයෙන් මිදීම රන් කැටි පුතෙකුට එන්න යහනාව සුදුසු නෑ. අවිවේකී හෝ නැත්නම් තියෙන හිතේ තියෙන එකක් හැංගීම නිසා ඒ යහනාව සකස් වෙන්න ඕන. රන් කැටි පුතෙක් තමයි ළඟට එන්නේ. ඒ යහනාව සකස් වෙන්නේ සුදු ඇඳගෙන බෝධි පූජාවත් යන්න යමෙන් ඒ තැන්වල කාලය ගත කිරීමෙන්. එහෙම උපදෙස් දීම තුළ මාතෘත්වය ලැබූ අය මගේ ජීවිතය තුළ මම උපදෙස් දීම තුළ මම දන්නවා. ඔවුනුත් දන්නවා ඇති එලි කරන්න අවශ්‍ය නැහැ. එබැවින් මේ යුග දිවිය කියන එක පෞද්ගලික ආශාවන් ඉටු කර ගැනීමේ ආත්මාර්ථකාමී ක්‍රියාවක් නොවිය යුතුයි. ඒ රටතට ගැන හිතා බලා, අනාගතය ගැන හිතා බලා, ජාතිය ගැන හිතා බලා, ආගම ගැන හිතා බලා මෙහෙ එන්න ඉන්න වාසනාවන්තයින්ට පාවාඩෙලන ජීවිතයක් විය යුතුයි. අන්න වර්තමාන සමාජයේ පීතෘත්වයේ මාතෘත්වයක් බලාපොරොත්තු වෙනවා නම් යුග දිවිය තුළ අන්න ඒ වාසනාවන්ත දරුවන් මේ සමාජයට අරන් එන්න පුළුවන් වෙනවා. මතක තබා ගන්න. ඒ සඳහා කළ යුතු කටයුතු පිළිබඳව තවත් අපට කරුණු පැහැදිලි කරන්න තියෙනවා. ඊට පෙර අනිත් පැත්ත කියන්න ඕන. මේ සසුනේ මා දකින දෙයක් තිබෙනවා. සසුනට දරුවන් නැතිකමට දුගී දුප්පත් පවුල් වලින් දරුවන් රැගෙන විත් ඒ අඩුව හිදස මකන්ට පැවිදි කරනු ලබනවා. යහපත් පරිසරයක් නැහැ, පියාම බීමක්. ඔවුන් උපතින්ම භාගයයි සම්පූර්ණ නැහැ. ඒ බුද්ධිමත් කමලට ඕනෑකමින් හදලා නෙමෙයි. තරුණ වයසට එනකොට ඔවුන්ට බුදුන් වැඳීම, දහම් වැඳීම වෙනුවට රූප වාහිනී යන්ත්‍රය, ජොන් සීනා, එහෙම නැත්නම් Facebook තව ಜಾති තමයි එකතු වෙන්නේ. බුදුන් වැඳීම, පිරිද්දේශනා කිරීම, අව්‍යාපත්‍යත් වීම අතහැරලා යනවා. උපදින් ගෙන ආපු පින ඉවර වෙනවා. මතක තබා ගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කර වදාරනවා යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බං ඒතං විනස්සති. යම් කෙනෙක් ජීවිතේ පින ඉවර වුණොත් සියලු දේවල් කොහොම හරි වෙනසෙනවා. ඔය සසුනේ පා කරලා යන්න හිතෙන්නේ පින් ඉවර වෙනකොට ඔන්න ඔය සාසනික චාරිත්‍රවලට දෙවෙනි තැනදී වෙනත් දේවල්ට මුල් තැන දීම නිසා සහ ඔවුන්ට පින් නැහැ. වගේම අවශ්‍ය ධර්මීය ලැබෙන්නේ මේ සිත පාලනයේදී ශික්ෂාපද පාලනයේ එකක් ඊටහාගේ ධර්මයෙන් ලබා ගන්නා වූ පාලනයක් වෙනකට කියනවා ධම්මාදිපත්‍ය කියලා. අධිපති භාවයන් තුන පිළිබඳ කරපු ධර්මදේශනාවක් තිබෙනවා මෙහිදීම. එහි තිබෙනවා අත්ථාදිපත්‍ය, ලෝකාදිපත්‍ය, ධම්මාදිපත්‍ය කියලා වචන තුනක්. සමාගේ ආත්ම ගෞරවය මුල් කොටගෙන පවුන කරන බව, ලෝකයාගේ අපවාදයට බියෙන් පවුන කරන බව සහ දහම වැටහීමෙන් පවුන කරන බව. මේ සතර රැක ගැනීම සඳහා නම් මේ පුංචි પરම්පරාව දහම වැටහීමෙන් පවුන කරන තැන දක්වා අපි ගේන්න ඕන. වත්මන් ඒකකයේ තුල එක්කෙනයි නැත්නම් දෙන්නයි. සසුනට පූජා කරන්න දරුවෝ නැහැ. එය අපි දකින්නේ දියුණු ලක්ෂණයක් යහපත් ලක්ෂණයක් විදිහට. එබැවින් ඔබ සතු වටිනාකම, ඔබේ ජීවිත සතු වටිනාකම, ඔබට හැකියාව ඇති හැකියාව අනාගතයට මේ රටට නැත්තම් ශාසනයට අවශ්‍ය අය දායාද කර දීමේ හැකියාව තේරුම් ගන්න. එයයි මේ යුග දිවියේදී සිදු වෙන්න ඕන කරුණ. අපට තබා ගන්න. ඒ සඳහා ඔබ සූදානම් විය යුත්තේ ඔබ දෙදෙනා කතා බහ කොට ඔබේ කුසට දරුවා එන්ටත් මාස ගණනකට පෙරයි. එතකොට ඔබට ඕනෑ කෙනා එතෙන්ට ගෙන්න ගන්න ඔබ මානසිකව සකස් වෙලා ඉන්නවා. පින්වන්ත දරුවෝ එහෙමයි අපි ළඟට එන්නේ. අර මමගේ සමීක්ෂණවල තියෙන්නේ එහෙම මම ශාසනයට පූජා කරන්න කියලා දරුවෝ හදපු අම්මලා 250ක් තුල එක්කෙනෙක්වත් හිටියේ නැහැ. පියා හිතාමතා දරුවෝ හදපු අම්මලා හිටියේ නැහැ. බුදු සමය තුල උගන්වන්නේ හිතාමතාම අවශ්‍ය දරුවන් හදා ගන්න කියන එක. අන්න එහිදී ඔවුනොන්ගේ කතාබහ, ඔවුනොන්ගේ තීරණය, කාලවකවානු තීරණය කිරීම, බෝධි පූජා පැවැත්වීම, සිතින් පිරිසුදු වීම, මද්‍යපාන ආදී ජරා වැඩ වලින් පැත්තකට ගිහිල්ලා යහපත් කලක් ගත කරලා තමා තුල තිබෙනා වූ ශක්තියන් අවදි කර ගන්නට ඕනේ. සුරාවෙන් සූදුවෙන් තොරව ඒ තුන්වැන්නෙකුගේ පැමිණීමට අවශ්‍ය අත්විවාරම දෙදෙනෙකුට දාන්න පුළුවන් මේ විදිහට අවපියන්ගේ එකතුව තුල. ඒ යහපත් විවාහ ජීවිතයක් තමයි. සිදු වෙනවා දෙසේ නැහැ. මාදුට්ටුවා දවසක් පින්තූරයක්. මේ පින්තූරේ ඉන්නේ බේබද්දල තාත්තල දෙන්නේ. විදුරුව තමයි පාවිච්චි කරන්නේ චියර්ස් කියන්නේ. පිටිපස්සෙන් ඉන්නේ දරුවෝ. තමන් හදාගත්ත දරුවෝ ඉස්සරහ අරන් පින්තූරේ අරන් තියෙන්නේ මද්‍යපානෙන් සුබ පැතුම්. මේ අපේ සංස්කෘතිය. පරිහානිය ලක්ෂණ පෙන්වන්නේ නැහැටි. සාර්ථක ජීවිතයක් සඳහා කිසිවිටකත් මත්පැන ආසන්නයටවත් ගේන්න බෑ. මත්පැනෙන් බුද්ධිය දුර්වල කරනවා, ශරීරය දුර්වල කරනවා, යොසීමේ ශක්තිය දුර්වල කරනවා, කේන් තියනවා වැඩි වෙනවා. බැලුවම මේ රටේ කිසියම් ආකාරයක මේ මද්‍යපාන නිසා සංස්කෘතිය තිබිදීගෙන නෙවෙයි යන්නේ, විනාශ වීගෙන යන්නේ. මට මතකයි මගේ තරුණ කාලයේ හෝ කියවු පොතක් පිළිබඳ සිදුවීමක්. මේ විශ්වයේහි බිහිවුණා වූ, මේ ලෝකයේ බිහිවුණා වූ සංස්කෘතීන් හතරක් හෝ හයක් ගැන සඳහන් කරනවා මේට පෙර. ඒවායින් හයෙන් පහක් හෝ හයෙන් හතරක්ම විනාශ වුණේ මත්පැන් නිසා කියලා හොයන තියෙනවා. ඔබත් සුරා මංගල අවමංගල කටයුතු සේරටම, දුක සැප දෙක සේරටම යොදා ගන්නේ මද්‍යපානය නම් ඔබ මේ රටන් හදන්න දෙන්නේ, ඔබත් සමග රට වෙනසෙන්න දෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න. එබැවින් මාතෘත්වය පිරිසුදු දෙයක්, පීත්‍රත්වය පිරිසුදු දෙයක්, පූජනීය දෙයක්. මම සලකන්නේ විවාහය පූජනීය කීමක් විදිහට. දරුවන් මෙලොවට බිහිවීම පූජනීය ක්‍රියාවක් විදිහට මා දකින්නේ. පාපකාරී ක්‍රියාවක් වශයෙන් දකින්නේ නැහැ. මේ රටට අවශ්‍ය බුද්ධිමතුන් මෙලොවට ගෙනීම සඳහා මේ ඒකකයේ උපයෝගී කරගත හැකි බුදුදහම උපයෝගී කරගතෝ. එහෙත් බුදු සමය පැත්තට එන්නේ නැතුව ලාභාලකාදීන් සුරාවට සූදියට හුරු වෙලා සැබෑ සිහියෙන් වෙනුවට හතර ගාතෙන් ගෙදර ඇවිදින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ අතුරුඵලය සමාජයට කාලකන්ණි මන්දබුද්ධික දරුවන් බිහිවීම නොවේද? මා කලකට පෙර කරපු ප්‍රකාශයක් තිබුණා. ඒක විහිළුවට කළ ප්‍රකාශයක්. නමුත් ඒ අදත් ආයෙ මම කරනවා. මට එහෙම බලාපොරොත්තුවක් එහෙම නැහැ. එහෙමයි ඒකයි කරන්නේ. මට එහෙම මේ ලෝක මේ රටේ නායකයා වෙන්න හම් වුණොත් මම තහනම් කරනවා නීතියෙන් බේබද්දන්ට සහ මෝඩයින්ට දරුවන් හදන එක. ඇහෙන්න කියන්නේ මේ. මේ රට කන්නේ රට විනාශ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. මේක තවත් පැත්තක් තියෙනවා. මේ ධර්ම දේශනාවේදී අත්විඳි කරන්න ඕන. ඔය යුගදිවි පිළිබඳව කතාවේ බුදු සමය විතරක් නෙමෙයි උපනිෂද් ධර්ම වල සරදාසනල් පවා හරි හොඳ ඉගැන්වීම් තියෙනවා. දැන් සත්තරියා සූත්‍රය අරන් බැලුවත් මේක තියෙනවා. මාතු බාරි, භගිනි බාරි, දාස බාරි, සැමියා සම්බන්ධයෙන් ගත්තල මවක් මෙන්වන භාර්යාවක්, සේවිකාවක් මෙන්වන භාර්යාවක්, සහෝදරියක් මෙන්වන භාර්යාවක් පිළිබඳව. එහෙම උපතින් එහෙම වෙන්න නෙමෙයි පෙන්වන්නේ, මේ චරිත ලක්ෂණ ඇති වෙන්න ඕනයි කියලා. කලක්මා 1980 ගණන් වල අනුරාධපුරයේ වැඩ සිටි කලක් තිබුණා. පුස්තකාලයෙන් මා ගෙන්නන කියව දේවල් තමයි ඒ කාලේ උපනිෂද් ග්‍රන්ථ. අදත් මගේ මතකයේ තියෙනවා එක දෙයක්. ඔවුන්ට උගන්වනවා විවාහයේදී, ඔබට දරුවන් 10 දෙනෙක් ඉන්නවා නම් ඔබ 11 වෙනි දරුවා බවට පත් කරගත්තේ ඔබේ ස්වාමියා කියලා. දරුවෙකුට වගේ සෙනෙහස දක්වන්න ඕනේ කියන එක. ඒක පාඩමට ගන්න. හතුරෙක් නෙවෙයි, කරදරකාරයෙක් නෙවෙයි, වදකෙක් නෙවෙයි, සෙනෙහසින් නමාගෙන හදා ගන්න පුළුවන් කෙනෙක්. එබැවින් ගිහිගේ ගිනි ගයක් යන වදනමා පිළිගන්නේ නැහැ, අනුමත කරන්නේ නැහැ. ඒක සුවපත් බවට පත් කරගන්න, යහපත් කරගන්න බවට පත් කරගන්නට ඔබේ වෙනස් වීම මා අනුමත කරනවා, අවබෝධය අනුමත කරනවා. මේ පිළිබඳව පොත්පත් කියවීම තුළ මම එකතු කරගත්ත මට එකතු වන තවත් දේවල් තියෙනවා. ඒවත් ඔබේ දැනගැනීම සඳහා කියනවා. සාමාන්‍යයෙන් අපේ සිංහල විවාහයේ විවාහ ක්‍රමයේ පවතිනවානේ අවස්ථා තුනක්. ඒකට සම්බන්ධ වෙලා නිසා මතකත් නැහැ, නමුත් අපි බලන්න උත්සාහ කරමු කියන්න පුළුවන් වේද කියලා. ආරම්භක එකඟතාවයෙන් පසු නම් දීම. දෙවෙනි අවස්ථාව කසාදය. තුන්වෙනි අවස්ථාව විවාහය. මනාලිය කැඳවා ගැනීම. ඔය චින්තකයන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා විවාහ සම්බන්ධයෙන් උපහාසාත්මක අදහසක් ඔයිට වඩා වෙනස්ව. අර චවෝ චවා සද්දින් වලට ගැළපෙන නිසා මම මේක කියන්නේ. විවාහයේදී පුද්ගලයන් පැළඳගනු ලබනවාලු මුදු තුනක්. ඉංග්‍රීසියෙන් මුදු වලට කියන්නේ රින්ග්ස් කියලානේ. එහෙනම් මට මේ වචනේ පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් ඒකේ අර්ථය එන්නේ නැහැ. පළවෙනි එක තමයි අර යෝජනාවෙන් සම්මත වීම. ඒකට කියනවා engagement rings කියලා. තව කලක් මාස 6ක් ඇතුළත නීතියේ තියෙන ප්‍රතිපාදනම මම දන්නේ නැහැ. කලක් ඇතුළත කසාද බලන්න ඕන. කසාදේ නැමැති බුද්ධ දාගන්නවා ඊගාට wedding rings. මේ දෙක නම් දාගත්තට කමක් නැහැ. දේවෝ දේවියා සද්දින් සංවසති නම් ඉතුරු මුද්ද දාගන්න වෙන්නේ නැහැ. දාගන්න වෙන්නේ නැති එක හොඳයි. හැබැයි චවෝ චවා සද්දින් සංවසති හෝ චවෝ දේවියා සද්දින් සංවසති නම් දේවෝ චවා සද්දි සංවසති නම් විවාහ ජීවිතයේ තුන්වෙනි මුද්දකුත් දාගන්න යනවා වෙනවා. අරමුණු දෙකේදී අම්මල තාත්තලා ඉන්නවා. engagement ring සහ wedding ring වල අම්මල තාත්තලා යාළුවෝ ඉන්නවා. මේ තුන්වෙනි මුද්ද දාගන්නකොට වෙන කවුරුවත් නෑ, තමන් විතරයි. ඒක දාගන්න අර වගේ කාලයක් නෑ. අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන්. මේකට කියන්නේ suffering කියලා. මට ඉංග්‍රීසි ගණිගන්නපු ගුරුවරයා I am suffering from headache කියන වචනේ suffering කියන වචනයට දුන්න අර්ථය පෙළෙනවායි කියන එක. මම ඒක මෙතෙන්ද ගැලපෙන්න වෙනස් කරනවා විඳවනවායි කියලා. නොගැලපෙන දෙදෙනෙක් එකතු වීමේදී ජීවිතේ පරදා ගන්න මුද්ද විඳවීමේ මුද්දයි සපරින් කියලා කියන්නේ. අන්න ගිහිගේ ගිනි ගයක් වෙන හැටි. මේක වෙන්න නෙවෙයි විවාහ වෙන්න ඕන. මේක වෙන්න නෙවෙයි බෞද්ධය වෙන්න ඕන. ඒත් එහෙම වෙනවා නේද? අනවබෝධයක තරම. හැබැවින් ඒ මුදු තුනම පරඳා ගත යුතු නෑ කෙනෙක් ජීවිතේ දෙකයි පරඳා ගන්න තුන්වෙනි එක පරඳා ගන්න නැතුව ඉන්න මතක් පුරුදු වෙන්න ඕන. ඒ සඳහා තමන් ආවේ කුමටද, තමන් ඉන්නේ කවුරු සමගද, තමන් ගත කරන්න ඕන ජීවිතය අවසානයේ කොහොමද, තනි තනිව මැරෙන්නද ඕන, අයි වෛරයෙන්ද මැරෙන්න ඕන, කිරිහා පැනිසේද ඉන්න ඕන. මම දන්න සමහර ජීවිත තිබෙනවා ගත වෙලා විවාහෙන් අවුරුදු 25 30ක් දරුවන් ලොකුයි, ඔවුන්ගේ දරුවෝ ඉන්නවා. එහෙත් තාමත් ඔවුන් කිරිහා පැනිසේ ඉන්නවා. කිව්වොත් සමහර විට ඒ සාධකේ කවුද කියලා එළිවේවි. එහෙම කියන්න බැඳියක් නැති පෞද්ගලික තොරතුරු නිසා. එහෙම ජීවිතයක් තියෙනවා, අර්ථයට 20ක් විතර තියෙනවායි කියලා තියෙනවා. මා ඇතැම් විට හොයා බැලුවා දුරකථන මගින් යම් යම් අයගෙන් ජීවිත පිළිබඳව. එසේ ඇහත් ඇවැත් ඇහත් නොවින් නොවි ජීවත් වෙන ජීවිත සීමා සහිත සංඛ්‍යාවක් තියෙනවා. ඔවුන් තමයි ජීවිතේ විඳින්නේ, අනිත් ඔක්කොම ජීවිතේ විඳවනවා. බුදු සමයේ ගැඹුර වටහා ගන්න, ඒවිත ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවනි, කේන්තිය පහ කරන්න පුළුවනි, කේන්තියෙන් කතා කිරීම වෙනුවට පරිගැනීම අතහරින්න පුළුවනි, රිදවීම අතහරින්න පුළුවනි. අප මේ දේශනා කරන ධර්මයන් තුළ මේවා පවතිනවා. මේවාමයි පෞල් ජීවිත අවුල් කරන්නේ. එබැවින් පෞල් ජීවිත සාර්ථක ගැනීම සඳහා නම් ඉස්සම මරන්න ඕන, ප්‍රාකලයක්ම බොන්න ඕන, මෝව අඹවන්න ඕන. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ලංකාවේ තියෙන පොතක් දහම් ගැටමාලේ කියලා මගේ ළඟත් තියෙනවා. කාලෙකින් භාවිතා කළේ නැහැ. හොඳ දහම් ගැට තියෙන කවි තියෙන. මේ වදන භාවිතා කළාට සමාවෙන්න මේක මේ වර්තමාන සමාජයේ භාවිතා වෙන වදනක් නෙමෙයි, කෙන්ති අපම් භාවිතා කරන වදනක්. නමුත් ඒක අසභ්‍ය නැහැ. දැන් තා කියන වචනේ රජ භාෂාවේ පාවිච්චි කරනවානේ. සොප කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවානේ. ඒ කාලේක අසභ්‍ය නැහැ. අද නම් තෝ කිව්වොත් ඒක ඔසාවියන හේතුවක් වෙයි. මේ කවිය තියෙන ඉස්සන් මරාපිය කියලා. එතකොට සම්මත අර්ථයෙන් බැලුවොත් එහෙම දැන් සාගරයට ගිහින් ඉස්සවල්ලා මරන්න ඕන. නමුත් මේක දහම් ගැටයක්. එවිට ඔය කියන අර්ථය නෙමෙයි පාලි භාෂාවෙන් ඉස්සවා කියන ඊර්ෂ්‍යාවට. මරාපිය කියන්නේ විනාශ කරන්න ඕනේ කියන්නේ. ඊර්ෂ්‍යාව විනාශ කළ යුතුයි. අනතුරුව විවාහයේදී ආදරේ බලපාන්න ඕන. නමුත් ආදරේ වෙන රාගය ස්මතු වෙනවා. මතක තබා ගන්න, රාගේ නැතුව විවාහය ගෙනියන්න පුළුවන් ආදරෙන් පමණයි. රාගය කියන්නේ අවශ්‍ය දෙයක් නෙවෙයි. එවිට කලයක් දීවොත් රා ඉවර වෙනවා. හිස්, ඒ රාගයෙන් හිස් වෙන්න කියලා කියන්නේ රා කලයක්ම දී. නැතු රා බොන්න කියන්නේ නැහැ ඒකේ. එතකොට ධර්මයක් වෙන්නේ නැහැ නේ ඒකේ. සම්බද විවාහයේ තියෙන අම්මා කියන වචනෙට මෝ කියලා. අඹවනවා කියන්නේ එලව ගන්නවා කියන්නේ. මෝ අඹවාපිය කියන්නේ එතකොට අම්මා එලව ගන්න කියන එක. එතකොට දහමක් වෙන්නේ නැහැ නේද? නමුත් මෝහෙවත් මෝහේ මම නැමති මුලාව. අඹවාපිය එලවා දමන්න. මේ ඊර්ෂ්‍යාවයි රාගයයි මෝහයයි තුන තමයි මම කියන්නේ. මේ ධර්ම දහම් ගැට මාළේ හැටියට. ශරීරයේ හෝ කෙස්ලොම නියදත් නෙමෙයි. මෙතුන කරලා මාව කාපිය. මාව විනාශ කරන්න ඕන ජීවිත සාර්ථක වෙන්න. මාව විනාශ කර ගන්නවා කියන්නේ බෙල්ල කපා ගන්නවට නෙමෙයි. මම මේ යන මානෙ හා මුලාව දුරුකර සම්මාදික සූත්‍ර සඳහන් කරන්නේ එහෙමයි. ඒක මුලාවක්. මුලාව තුළ ජීවිතය සාර්ථක කර ගන්න යාම තුළ තමයි මේ අවුල හටගන්නේ. එබැවින් කොතරම් හොඳ අවබෝධයක් තියෙන්න ඕනද? අන අපේ උත්සාහය gedara teradama කැලේට හෝ පන්සලට ගිහින් මහාන කරන සමාජයක් නෙවෙයි. එහෙමයි සමහරු කල්පනා කරන්නේ. මේ දේවල් කරන්ඩ gedara පැහැර දාලා කැලේ තියන්න ඕන පන්සලට යන්න. බුදුන් වහන්සේ කියන්නේ මේ පවතින්නේ භික්ෂු භික්ෂුණී උපාසිකා සිවණක් පිසටම මා සොයාගත් පඩිපලේ ගොස් මේ මාලිගාව නැත්තම් මේ නගරය සොයා ගන්න කියලායි. අන්න වත්මන් සමාජයේ ඉන්න හැම දිනාටම සාමයෙන් සමගියෙන් සමාදානයෙන් Taman ඉන්න ඒකකයේ තුල යුතුයකම් ඉටමින් යුතු කරමින් ජීවත් වෙන්න ඕන. ඒ යුතුයකම් වලට බාධා පමු ලබන්නේ Taman විසින්ම පෝෂණය කරගන්නා වූ මමත්වයේ අතුරුකිලිහෙවත් ලෝභ දේශ මොහ වැඩි දියුණු වීම තුල. වැඩි දියුණු වීම තුල තමයි ජීවිතයේ දුක් ගෙනත් දෙන්නේ. පෘථග්ජන භාවය තුළ හොඳින් ජීවත් වුණත් නරකින් ජීවත් වුණත් නරකින් ජීවත් වුණත් දුක් වැඩි, හොඳින් ජීවත් වුණත් මේ ලෝභ දේශ මොහයන් වැඩෙනවා. පරිහාණ ධම්ම සූත්‍රයේ පෙන්වලා තියෙන්නේ යමෙක් නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේ ජීවත් වන්නේ නම් ඔහු දිනපතා නිතිපතා පිරිහෙනවායි කියලා. පිරිහෙන ජීවිතවල තුළ තමයි පන්සලෙත් අවුල්, විවාහෙත් අවුල් තියෙන්නේ. මේ අවුල් විසඳා ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දහම නම් වූ දෙයක් යෝජනා කරලා තියෙන්නේ, පැහැදිලි කරලා තියෙන්නේ ජීවිතවලට. ප්‍රායෝගිකව ඔබේ ජීවිතේ මතුවෙනා වූ ගැටලු විසඳා ගැනීම සඳහා අර ධනයේ රැකියාව අධ්‍යාපනයට අමතරව දහමත් යොදාගත යුතුයි. එවිට ඔබ සෙව් අර කුඩයක් යටින් යන කාලේ ලෝකෙම අමතක වෙලා ගත කරපු පෙන්වතුන්ගේ ජීවිතේ වගේම ජීවිතයක් ජීවිතේ මැදදිත් අගදිත් ගත කරන්න පුළුවන් වෙනවා. අපි ඉන්නේ පැවිද්ද නැමැති සංස්ථාවේ. අපට ඒ පිළිබඳ උපකල්පනය කරන්න පුළුවන්, උපදේශක දෙන්න පුළුවන්. හැබැයි අපට උපදෙස් දීලා ඒ බඳු අය සමාජයේ හදන්න පුළුවන්. එහෙම අය අපි හදලා තිනවා. ඔවුන් ජීවත් වෙන හැටි දැකලා සතුටු වෙනවා. එක ගමකට සීමාවේ තියෙන එක ඊට පස්සේ රටටම යන්න ඕනේ ඒක. එබැවින් ඔබේ ජීවිතයේ වගකීම් වටහා ගන්න. ඒක පෞද්ගලික ඕනෑකමකට එහා ගිය දෙයක්. ඒක මේ සමාජයේ අවශ්‍යතාවයක්. ඒක අනාගත යහපත් කාර්යයක්. ඒක සද්භාවයෙන් යුක්ත ක්‍රියාවක් සහ ඒක පූජනීය ක්‍රියාවක් බවට පත් කරගන්න. මාතෘත්වය, පීත්‍ත්‍යය බුදුන් වහන්සේ බුදුන්ට සමාන කලේ මෙවදු තත්වයක් පින් බව තේරුම් ගන්න. බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. වෙන කවුරුත් ශාස්ත්‍රෝ එහෙම කියන්නේ නැහැ. විය කියන්නේ වාගේ කියන එක. ගෙදර ඉන්න අම්මා සහ තාත්තා බුදුන් වගේ. ඒ හතර ගාතින් ගෙදර එන තාත්තා නෙවෙයි. ඒ පරසවතනින් ස්වාමියාට බැනලන්න ගහන අම්මා නෙවෙයි. මේ ගති ලක්ෂණ, අගති ලක්ෂණ, අනුවන ලක්ෂණ, මෝඩකමේ ලක්ෂණ මරා ගනිමින් මිනිසත්කම ඉස්මතු කර ගන්නා වූ. ඒ මිනිසත්කම ඉස්මතු කර ගැනීම තුළ ඔවුනොවුන්ට ගරු කරන, ඔවුනොවුන් විශ්වාස කරන, සැක නොකරන, එකතු වී කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න, ප්‍රශ්න දුරදිග ගෙනියන්නේ නැති, ප්‍රශ්න කඩුවෙන් විසඳා ගන්න උත්සාහ කරන්නේ නැති සමාජයක් හදන්න පුළුවන්. එවිට ඒ සමාජයට එන්නේ පින්වන්තයයි. ඒ සමාජයේ ඉන්න අයට තුන්වැනි මුද්ද පරදා ගන්නට සිදුවන්නේද නැහැ. අන්න අපේ බලාපොරොත්තුවේයි. ඔබ පෘථග්ජන භාවයේ තුල සුරාවෙන් සූදුවෙන් හොරකමින් මැරකමින් චවෝ චවා සද්දින් චවෝ දේවී සද්දින් දේවෝ චවා සද්දින් මතින් ජීවිතය ගෙන යන්න යනවා නම් නියත වශයෙන්ම ඔබටත් ජීවිතයේ දවසක තුන්වැනි මුද්ද දා ගන්න වෙනවා. ඒවත් ජීවිතේ විඳවන්න වෙනවා. මෙන්න මෙයයි බුදු සමයෙන් පෙන්වන දර්ශනය. ජීවිතේ වාසනාවන්ත කර ගැනීම සපවත් කර ගැනීම සඳහා ඔබට අනිකුත් හැකියාවන් වගේම ධර්ම පිළිබඳ අවබෝධයකුත් තියෙන්න වෙනවා. ඒ ධර්ම පිළිබඳ අවබෝධයේදී ගැඹුරු අවබෝධයට එන විට නিত্য සුඛාත්ම ලක්ෂණය පුතග්ජන භාවයේ වැරදි මඟක් දුක්ගෙන දෙන ලක්ෂණය. ඒ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව හැමෝටම බලපාන්නා වූ අනිත් දුක්ඛ අනාත්ම නැති ලක්ෂණයට මාරු වෙන්න පුළුවන් වෙනවා. කී කියා ඉන්න මතුරු මතුරු ඉන්න නෙවෙයි. ඇත් දෙක පියාගෙන භාවනාවක් කරනවා කියන කරන්නත් නෙවෙයි. බුදු සමයේ වැටහෙන විට ඔබට ඇස් දෙක පියාගෙන භාවනා කරන්න වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්වන්නේ ඇස් අරගෙන භාවනා කරන්න. තවත් විදියකින් පෙන්වන්නේ කරණීය මිත් සූත්‍රයේ වගේ අවස්ථාවක තික්ඛං කරං නිසින්නෝවා සායනෝවා කියන හතර ඉරියව්වම භාවිතා කරන්න පුළුවන් බවයි. වැඩ අතහැර කරන දෙයක් වන්නේ ධර්මයේ තේරෙන විට වැඩත් සමග ඔබේ හිතට එන ලෝභය, දේශය, මෝහය නැමැති හතුරාට ඉඩ නොදී ඔහු මරා දමන කටයුත්ත ඔබට සිව්විරියව්වේදීම කරන්න පුළුවන්. මේ ජීවිතේමයි පූජනීය බවට පත් කරගන්න පුළුවන්. මේ ජීවිතේමයි මිනිසා තිරසෙන් බවට පත් වී මරණතු අපායට යන සිද්ධ වෙන්නේ. මතක් කරගන්න, මිනිසාමයි ලෝ දෙවියන් වන්නේ, මිනිසාමයි ලෝ තිරිසන් වන්නේ. තිරිසන් වන්නේ අර පැත්තට ගියාපුවම චවචවා සද්දින් ජීවිතයේදී. මිනිසා දෙවියන් වන්නේ මේ කියන යහපත් ලක්ෂණ පුරුදු කරන ජීවත් වෙන්න කල්පනා කරපුවම. අපට රටක සංවර්ධනය මනින්න පුළුවන් ඒකකයේ තමයි ඔය කියන සාමයෙන් සමගියෙන් සංවිධාවෙන් ඔවුනොන්ට ගරුකමින් ගත කරන ජීවිත තියනවාද කියන එක. එහෙම නැතුව නිරන්තරයෙන් කතා කොටා ගන්නා, ගහපරා ගන්නා, උසාවියන්නා වූ හිරේ ඉන්න සංඛ්‍යාව වැඩි වෙනවා නම් ඒ පෙන්වන්නේ තවත් ද්වේක සංවර්ධනයක් බව තේරුම් ගන්න. ඒ ආගමින් ඈත් වීමේ සංවර්ධනය. අපි ආගම දහමට සමාජ යොමුකට එදිනෙදා ජීවිතයේ ගැට විසඳා ගැනීම සඳහා ජීවිතයට මේ දහම් ලබා දෙමු. එවිට ඔබට මෞපියන් වශයෙන් සාමීන් සමගින් ජීවත් විය හැකියි. ඔබ ඉදිරි පරම්පරාව එතකොට රටට අවශ්‍ය බුදු පුතුන් හදන්න පුළුවන් කමක් තිබෙනවා. අර කියන විඳීමේ මුද්ද පාවිච්චි නොකර ජීවත් වෙන්න පුළුවන් වෙනවා. බුදු සමයෙන් පෙන්වන නිවීම ජීවිතයෙන් එහා පැත්තේ නෙවී ජීවිතය තුළ අංග සම්පූර්ණ කර ගැනීම කෙසේ වෙතත් ඒ මගට පිළිපන් පුද්ගලයන් බවට පත් වෙන්න පුළුවන් වෙනවා ඔබ හැම දෙනාට. අනාගාමී තන දක්වා මේ දරුවන් හැදීමේ විවාහ ජීවිතය ගත කිරීම සඳහා ඉඩකඩ තියෙන බවත් ධර්මයේ සබඳ වෙනවා. මේවා තේරුම් අරගෙන අපි ජීවිතය ලස්සන කරගන්න උත්සාහ කරමු. අද ධර්ම දේශනාවම මේ කාරණා පැහැදිලි කිරීම සඳහා යොදාගෙන ලැබුවේ. එබැවින් සංවාස සූත්‍රයේ පදනම් කරගෙන යුග දිවිය සහ දරු සම්පත් වල යහපත ඇති කර ගන්නා වූ ආකාරයේ, රටට අවශ්‍ය දරුවන් ගෙන්න ගන්න ආකාරයේ, ජීවිතය විඳවන්න නැතුව තුන්වෙනි මුද්ද දාගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ පැහැදිලි කරන්න මා උත්සාහ කළා. මේ ධර්මයන් තේරුම් අරගෙන තම තමන් ඉන්නා වූ ස්ථාවරයේ සිටමින් තමන්ගේ යුතුකම් ඉටු කරමින් යහපත් මිනිසුන් බවට පත් වෙන්නට කල්පනා කරන්න. ඒ සඳහා මෙම ධර්මානුශාසනාව පාදක කොට ගන්න. වැටහෙන්නේ නැත්නම් තවදුරටත් අපව බහමු වෙනවා. එම නාලිකාව ඔස්සේ තවත් ස්ථාන මගින් ඒවා පිළිබඳව පසුව පැහැදිලි කරන්නම්. ඒ දහම් තේරුම් ගැනීම තුළ සැබෑ මිනිසුන් මිනිසත්ත්වය මනුස්සත්වයේ නාමෙන් ජීවත් වෙන මිනිසුන් නැති වෙන්නට කල්පනා කරන්න. මිනිසුන් බවට පත් වෙන්නට. ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඔබේ අනවබෝධය තවදුරටත් දුරු වී යාවි. හිරුදුතු අලාපටලසේ සහ හිරුදුතු සුලගදුතු අලාපටලසේ සහ හිරුදුතු පිනුදුදුසේ ඒ අඳුර දුරු වී යාම තුළ ලබා ගන්නා වූ ආලෝකය ඔබේ ජීවිතයට වාසනාවගෙන දේ. ඔබේ ජීවිතයේ මෙලෝ පරලෝ වශයෙන් යහපත් කරාවි. ඔබට අනාගතයේ යහපතක් ලබා දෙවි. නරක අදිස්තර අපායපත් කියලා යන පාරෝබෙන් වසාවි. ඔබට මෙලෝදීම නිවීම වැරුණොත් ඔබට පරලෝ සුගති ගාමීමක් ලබා දෙවි. එතුලින් ඔබට බුද්ධ ආදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනයන් වලින් අගේ තේරුම් අරගැනීම තුළ ඔබගේ බුද්ධිය මුහුකුරා යාම තුළ සිලක්ෂණයේ ගැඹුරත් වටහා ගන්නට ලැබේවි. එතුලින් ඔබට සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ උතුම් නිර්වාණ සෝය අත්විඳින්නට මේ ධම මේ බුද්ධෝත්පාදය හේතු වේවි කියන අදහස මාතුළු තිබෙනවා. එසේ වීමට මෙම ධර්මානුශාසනාව හේතු වාසනා වේවා, පාදක වේවා, හැමත යහපතක්ම වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතෙකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.